You know, we started this series, Get Wisdom. ප්‍රඥාව ලබා ගන්න කියලා අපි තේමාවක් ආරම්භ කරා. The Bible says wisdom is a principal thing, number one thing. බයිබලයේ කියනවා ප්‍රඥාව ප්‍රධාන දෙයය. In Proverbs chapter 4 verse 7. හිතෝපදේශයේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ. Shall we turn our Bibles there? අපි පෙරලගමු බයිබලයේ. I hope you're paying attention, careful attention at the word you're receiving these days. මම විශ්වාස කරනවා ඔබ මහත් අවධානයක් යොමු කරනවා කියලා මේ දවස්වල ඔබ ලබා ගන්න වචනය කියන්නේ. So wisdom is the principal thing. Therefore get wisdom and with all thy getting get understanding. ප්‍රඥාව ප්‍රදාන දේ එබැවින් ප්‍රඥාව ලබා ගන්න එසේය. නුඹ ලබා ගන්න සියල්ල ඇතුළුව නුවණ ලබා ගන්න. With all you're getting, that means do everything possible, do everything possible to get understanding. ඔබ සියල්ල කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න ඒ නුවණ ලබා ගන්න පිණිස. So that means pay attention every time we have the opportunity to hear God's word, because the wisdom is coming our way, understanding is coming our way, we have to give careful attention. මේ දේ වචනේ අසන්න අපට ලැබෙන හැම අවස්ථාවකදීම අපි ඉතාමත් අවධානය යොමු කළ යුතුයි. නමුද මන්ද දේව වචනය කරන කොටගෙන තමයි අපට ප්‍රඥාව නුවණ සියල්ල ලබා ගන්න පුළුවන්. Proverbs chapter 4 verse 1 it says, hear you children the instruction of a father and attend to know understanding. හතරවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ මාගේ පුත්‍රයනි පියකුගේ ගුරුකම අසා නුවණ දැන ගැනීමට කන් යොමු කරපල්ලා. The instruction of a father. ඒ පියකුගේ ගුරුකම නැත්නම් උපදේශය. Here is we see this is King David writing. He's instructing his son Solomon to receive instruction, to receive wisdom. දාවිද් රජතුමා ඔහුගේ පුතා සාලමන්ට උපදේශය දෙනවා මෙසේ ගුරුකම ලබා ගන්න කියලා. Let's read from verse 10 of the same chapter. Hear, O my son, and receive any sayings, and the years of thy life shall be many. Verse 12. When thou goest, thy steps shall not be straitened. And then thou runneth, when thou runneth, thou shalt not stumble. Verse 13. Take fast hold of instruction. Let it not go. Keep her, for she is thy life. දහවන පදයේ සිට හතරවන පරිච්ඡේදයේ මාගේ පුත්‍රය කන්දි මාගේ කීම් පිළිගනින්න. එවිට නුඹේ ජීවිතයේ අවුරුදු බොහෝ වන්නේය. ප්‍රඥාවේ මාර්ගය මම නුඹට උගන්වා හරිත වූ මාවත්වල නුඹගෙන ගියමි. නුඹ යන කල නුඹේ පාර අවහිර නොවන්නේය. දුවන කල නුඹ නොපැකිලෙන්නේය. ගුරුකම තදින් අල්ලාගෙන අත් නෑර එය තබා ගනින්න මක් නිසාද එය නුඹේ ජීවනයය. Hallelujah. Hallelujah. It says inspired instruction that you receive, it is life for us. ඒ අපි ලබා ගන්න උපදේශය අපේ ජීවනය වගේ. See, when you are given some instruction from the word, when you are given some instruction by your leader, you are blessed already. ඔබගේ නායකය වෙන්න පුළුවන් දේව වචනය වෙන්න පුළුවන් තුලින් අපි යම් උපදේශයක් ලබනවා නම් ඒ තුලින් අපි ආශිර්වාදය ලබනවා. You know, when you come to this church on Sunday, you are receiving instruction, you are receiving wisdom, and you are blessed by that. මේ සභාවට ඉරිද දවසේ ඔබ පැමිණෙන විට ඔබ උපදේශ ලැබනවා, දේව වචනය ලැබනවා, ඒ කරඩ කොටගෙන ඔබ ආශිර්වාද ලැබනවා. You know, many people go to church on Sunday and they go back home, and if you ask them, what have you received today, many cannot even explain what they received. බොහෝ අය ඉරිද දවසේ සභාවට යනවා, නැවත ගෙදර ගියහම ඇහුවහම කුමක්ද ඔබ ලබා ගත්තේ කියලා ඔවුන් කිසිම දෙයක් ලබාගෙන නැහැ. Oh, they say it was a good service, I enjoyed it. යහපත් දේව මෙහෙයක් මම භුක්ති විඳ කියලා සමහර අය. But if you ask, what did God speak to you? නමුත් ඇහුවොත් අපි කුමක්ද දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට කතා කරේ කියලා. They look confused. ඔවුන් නිකන් වියවුල් වෙලා අමුතුවට බලනවා. But in this church, every time you come, you are hearing a word that will inspire you, an instruction that will take your life higher. Amen. That will give you a promotion in your life. Amen. ඔබ මේ සභාවට පැමිණෙන වනං සභාවට පැමිණෙන හැම අවස්ථාවකදීම දේව වචනෙන් ඔබට උපදේශ ලැබෙනවා. ඒ උපදේශ කරන කොටගෙන ඔබගේ ජීවිතේ උසස් වීම නැත්නම් ඉහළට යාම සිදු වෙනවා. Your success is based on wisdom that comes from God. ඔබගේ සාර්ථකත්වය තීරණය වන්නේ දෙවියන් වහන්සේගෙන් ලැබෙන ප්‍රඥාව අනුවයි. True success comes from God. සැබෑ සාර්ථකත්වයේ පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. There is success in the world, but there's something called true success which only God can give us. සාර්ථකත්වයේ තිබෙනවා ලෝකයේ සාර්ථකත්වය. නමුත් සැබෑ සාර්ථකත්වය අපට දෙන්න පුළුවන් දෙවියන් වහන්සේටම පමණයි. And the true success comes from the wisdom that comes from God, the Sophia of God. ඒ සැබෑ සාර්ථකත්වයේ පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන් පැමිණෙන ප්‍රඥාව කරණ කොටගෙනයි. ඒ තමයි සොෆියා ප්‍රඥාව. This is what we are bringing to you this in the past few weeks. පසුගිය ඉරිදා දවස්වල මේ ඉගැන්වීම තමයි අපි ඔබට ගෙනාවේ. So we're going to continue now and we want to speak on the three kinds of wisdom that the Bible speaks about, three kinds of wisdom of God. බයිබලයේ කතා කරන ඒ තුන් ආකාර දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ගැන අපි ඔබත් සමග බෙදා ගන්නවා. We already learnt about Sophia, which is called the theoretical wisdom. Last week Pastor Liz explained it beautifully. How many of you are blessed with Pastor Liz's teaching? Pastor Liz ගිය සතියේ ඉත අලංකාර ලෙස Sophia ප්‍රඥාව නැත්නම් ලිඛිතව ඇති ප්‍රඥාව ගැන අපි ඉගෙන ගත්තා. Now when we look at the English Bible, we see the English Bible does not bring the translation, the original translation of certain words perfectly. English Bible desa baluwoth Sinhala Bible eth ewa. Sinhala Bible eth e wage may apita hari niweradi arthaya samahara padawalin wachana walin laba ganna baha. The Old Testament originally was written in Hebrew and Aramaic, and the New Testament was written in the language of Greek. E alut givisuma liyena labuwe Greek bhashawen. පරණ ගිවිසුම ඒ අරබික් හීබ්‍රූ අරමික් හීබ්‍රූ භාෂාවෙන් තමයි ලියනු ලැබුවේ. So when the translator translated certain words, they couldn't highlight, they couldn't bring the full meaning of some of the words. වෙන වෙන භාෂාවලට පරිවර්තනය කරනකොට නිවැරදි ඒ ආරම්භක අර්ථය ගෙන එන්න බැරි වුණා. We learned about three kinds of wisdom about a few months ago, and we learned there are different words used for the word knowledge or know. අපි තුන් ආකාරයේ දැනගැන්ම ගැන three kinds of knowledge අපි බැලුවා සත් මාස 3කට වඩා එහයි. අපිට හරි නිවැරදි බලා අර්ථය බලන්න අපි ග්‍රීක භාෂාවෙන් බැලුවා. Now if you did not listen to those teachings, you can get your copies from the media shop. ඒ ඉගැන්වීම ඔබ ලබා ගත්තේ නැත්නම් media shop එකෙන් නිවැරදි ඉගැන්වීම ඔබට ලබා ගන්න පුළුවන්. I tell you they are wonderful teachings, your life will never be the same. ඔබගේ ජීවිතයේ ආකාරයෙන් තිබෙන්නේ නැහැ ඒ දේව වචනයට ඔබ ඇහුම්කන් දෙන්න නම්. Now when we talk about wisdom, there are three words that the New Testament uses for the wisdom of God. අලුත් ගිවිසුමේ ඒ ප්‍රඥාව පිළිබඳව වචන තුනක් පාවිච්චි කරනවා. And the first word we learned was Sophia. පළවෙනි වචනේ තමයි Sophia. Now we are going to learn the second word today. දෙවෙනි වචනේ අද අපි ලබා ගන්න යන. But let's go into 1 Corinthians chapter 2 verse 7 first. 1 කොරින්ති 2 7 වෙනි පදයේ දැස බලමු. And we see here it says, but we speak the wisdom of God in a mystery, even the hidden wisdom which God ordained before the world unto our glory. දෙවියන් වහන්සේ විසින් කලින් නියම කරන ලද්දා වූ සංගවා තැබූ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අභිරහසක් ලෙස කතා කරමු. Now here it speaks about Sophia, the wisdom of God. මෙතන කතා කරන්නේ Sophia දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ගැනයි. So it's saying that we speak the Sophia of God, we speak the wisdom of God which is hidden. අපි කතා කරන්නේ ඒ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව Sophia ප්‍රඥාව එය සැඟවි තිබෙන්නේ. Now this wisdom is not for everybody. This wisdom is for the people God has chosen. මේ ප්‍රඥාව සියලුම ලෝකයාට නෙවෙයි මේ දෙවියන් වහන්සේ තෝරාගත් සෙනගටයි. Hallelujah. Verse 8 says which none of the princesses of this world knew, for had they known it, they would not have crucified the Lord of glory. Hallelujah. ඔවුන් මහත්වන්තයේ ස්වාමින් වහන්සේව කුරු එසෙහි ඇන ගසන්නේ නැත. So he's speaking that the scholars of this world, the great men of this world, this wisdom called Sophia is hidden from them. Because had they known it, they would not have crucified Jesus Christ. මේ ලෝකයේ මුලාදෑන්ගින් මේ සොෆියා ප්‍රඥාව සංගවලා තිබෙන්නේ ඔවුන් මේ ලෝකයේ මුලාදෑනින් යේසුස් වහන්සේව දැනගෙන සිටියා නම් ඔවුන් උන්වහන්සේව කුරුසපත් කරන්නේ නැහැ. Even today this Sophia has been hidden for many people. You and I are the blessed people. Amen. God has revealed and deposited in us the full knowledge. Amen. The full wisdom of God into our spirits. අද දවසේ පවා ලෝකේ බොහෝ දෙනාගේ මේ සොෆියා ප්‍රඥාව දෙවියන් වහන්සේ සංගවලා තිබෙන්නේ අපි ආශිර්වාද ලබනවා දෙවියන් වහන්සේ ආයෝජනයක් වගේ තැන්පත් කරලා තිබෙනවා අපි තුල මේ සොෆියා ප්‍රඥාව. How many people this morning, what are they doing right now? You know, some of them are washing their cars, some of them are having extra sleep because they slept late yesterday. They're doing so many things because they have not known the King of Glory. They have not known this hidden wisdom that God has given to us. Hallelujah. බොහෝ දෙනා අද ඉරිදා දවසේ උදෑසන සමහර අය වැඩිපුර නිදා ගන්නවා සමහර අය ඔවුන්ගේ වාහන සෝදමින් සිටිනවා මන්ද ඔවුන් මේ මහිමේ ස්වාමින් වහන්සේව දන්නේ නැති නිසා. But he says we speak the wisdom of God. නමුත් අපි කතා කරන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාවයි. This is a mystery. This cannot be understood by the world, but we speak it. Amen. මෙය අපි රහසක් මේ ලෝකයට තේරුම් ගන්න බැහැ. නමුත් අපි කතා කරන්නේ මේ ප්‍රඥාවයි. It doesn't say we speak about that wisdom. It doesn't say that we speak about this wisdom. It says we speak wisdom of God. Amen. මෙතන සඳහන් කරන්නේ නැහැ අපි මේ ප්‍රඥාව ගැන කතා කරනවා කියලා. නමුත් සඳහන් වන්නේ අපි ප්‍රකාශ කරන්නේ නැත්නම් අපි කතා කරන්නේ මෙම ප්‍රඥාවයි. Now how do we speak the wisdom of God? කොහොමද අපි ඒ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව කතා කරන්නේ? You know, when I say I have the life of God in me, I have the wisdom of God in me. දෙවියන් වහන්සේගේ ජීවනය දෙවියන් වහන්සේගේ ප්‍රඥාව මා තුල කියලා මම ප්‍රකාශ කරන විට I'm speaking the wisdom of God. මම කතා කරන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාවයි. You know, when I say I refuse to be sick, මම කිව්වහම මම ලෙඩවීම ප්‍රතික්ෂේප කරනවා කියලා. When I say I'm blessed, I'm prosperous. මම කිව්වහම මම ආශිර්වාදලත් මම සඵලවත් කියලා. When I say I'll never be poor in my life. මගේ ජීවිතේ මම කවදාකවත් දිලිඳුව සිටින්නේ නැහැ කියලා මම කියනවා. When people hear this, they might think, "Oh, this guy is, you know, talking, you know, he's so proud, he's boastful." But I'm speaking the wisdom of God. Amen. මම මෙසේ කතා කරනකොට මිනිස්සු හිතන්න පුළුවන් මේ පුද්ගලයා හරි උඩගුයි ආඩම්බරයි කියලා. නමුත් මම කතා කරන්නේ දෙවියන් වහන්සේගේ ඒ සොෆියා ප්‍රඥාවයි. This is not something that the world can understand. ලෝකයට තේරුම් ගන්න බැරි දෙයක් මේ දේ. The Bible says they knew not. If they knew it, they wouldn't crucify the man from Galilee. ලෝකයා දැනගෙන සිටියා නම් ස්වාමීන් වහන්සේව ඔවුන් වහන්සේව කුරුසපත් කරන්නේ නැහැ. Jesus Christ, the wisdom of God, came to this world, but the people knew him not. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව මේ ලෝකයට පැමිණියා. නමුත් මිනිසයා උන් වහන්සේව දැනගෙන සිටියේ නැහැ. In John's Gospel chapter 1 verse 10, onward, it says, he was in the world, the world was made by him, but the world knew him not. Amen. යොහන් පොතේ පළවෙන පරිච්ඡේදයේ 10 පදයේ කියන උන්වහන්සේ ලෝකයේද උන්වහන්සේ කරණ කොටගෙන සාදන ලද්දේ නමුත් ලෝකයා උන්වහන්සේ ඇදින ගත්තේ නැත. Verse 11, he came unto his own and his own received him not. උන්වහන්සේගේම මිනිසයා වෙත පැමිණියා නමුත් ඔවුන් උන්වහන්සේව පිළිගත්තේ නැහැ. Jesus was crucified by the religious scholars of that time. ඒ කාලේ ඒ ආගමික තැනැත්තන් විසින් උන්වහන්සේව කුරුසපත් කරා. The people they those who knew the Bible so well, they knew the Old Testament so well, but when he came, they could not recognize him. බයිබලයේ හොඳින් දැනගෙන හිටිය උගත් මිනිසයා ඔවුන්ව අඳුනගත්තේ නැහැ දෙවියන් වහන්සේව. Because they didn't have the Sophia, they didn't have the Ginesco, the knowledge of God. ප්‍රඥාව ගිනස්කෝ දෙවියන් වහන්සේගේ දැන ගැනීම ඔවුන් තුල තිබුණේ නැති නිසා. But verse 12 it says, but as many as he received, Amen. To them he gave the power to become sons of God, even to them to even them that believe on his name. දොළොස්වෙනි පදේ කියනවා නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්ෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහා ගන්නෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්නට උන්වහන්සේ බලය දුන්සේක. You know, to anyone who received him, they were given the power, the authority to be called the sons of God. Hallelujah. Notice he's here, as many as received him, it doesn't matter from which background, doesn't matter from which religion you come from. If you have received Jesus, then you have received the sonship. You are called now a son of God. Hallelujah. Amen. මෙතන සඳහන් වෙනවා යම් පමණ දෙනෙක් උන්වහන්සේව පිළිගත්තොද කුමන පසුබිමකින් ආවත් කුමන ආගමිකින් ආවත් උන්වහන්සේ බලය ලබා දුන්නා උන්වහන්සේව පිළිගත්තනම් උන්වහන්සේව විශ්වාස කරානම් උන්වහන්සේගේ දරුවන් වන්න. Have you received him? ඔබ උන්වහන්සේව පිළිඅරගෙන. I want to ask you, have you received him as your Lord and Savior? මම සබාව ඔබගෙන් අහන්න කැමති ඔබ දෙවියන් වහන්සේව ඔබගේ ස්වාමියා හැටියට පිළිඅරගෙන තිබෙනවද? If you have received him, you have received Christ into your life. ඔබ උන්වහන්සේව පිළිගත්තනම් ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේව ඔබගේ ජීවිතයට ඔබ පිළිඅරගෙන තිබෙනවා. And now he has become your Sophia. He has become your wisdom. Hallelujah. The wisdom of God is now hidden inside you. All the wisdom of heaven and earth, all the treasures are hidden inside of you. දැන් ඔබ ලබාගෙන තිබෙනවා ඒ සොෆියා ප්‍රඥාව නැත්තම් සියලු ඒ නුවණ දෙවියන් වහන්සේ තුල ඇති සියලු වස්තුන් ඔබ ලබාගෙන තිබෙනවා. 1 Corinthians chapter 1 verse 30, it says, but of him are ye in Christ Jesus, who are of God, is made unto us wisdom and righteousness. Hallelujah. So if you receive Jesus, if you have received salvation, you have received the wisdom of God in Christ. You have the wisdom of God in totality inside of you now. It is in your spirit. Hallelujah. Namutun wahanse karana kotagena numbala ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටින්නහුය ඒ තනන් වහන්සේ දෙවියන් වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද ලැබූසේක. It is given already, it is done already. The wisdom of God has been already put inside of you. It is inside of you. Hallelujah. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව දැනටමත් ඔබ තුල තිබෙනවා උන්වහන්සේ ඒ දේ සම්පූර්ණ කළා ඉවරයි කුරුසියේදී. You have become the wisdom of God. You have become the Sophia of God. ප්‍රඥාව බවට පත් වෙලා ඉවරයි උන්වහන්සේගේ සොෆියා වෙලා ඉවරයි ඔබ. This wisdom is the insight. It gives insight into all reality. මේ ප්‍රඥාව කරන ගොනගෙන සියලු සත්‍යතාවයන් අපිට දැනගන්න පුළුවන්. This is the more excellent way. It is the wisdom that gives you excellence in life. මේ තමයි ඊටාත්ම විශිෂ්ට ආකාරයේ ජීවිතේ අපිට විශිෂ්ටත්වය ලබා ගන්න පුළුවන් මෙම ප්‍රඥාව කරන කොටගෙන. Now many Christians do not know this. බොහෝ කිතුනුවන් මේ දේ දන්නේ නැහැ. Many Christians have never been taught that God has already deposited in you all the treasures, all the knowledge of Sophia and wisdom already inside of you. බොහෝ කිතුනුවන් ඉගෙනගෙන නැහැ, දැන ගැනීම ලබලා නැහැ. දෙවියන් වහන්සේ දැනටමත් ඒ සොෆියා ප්‍රඥාව සියලු දැන ගැනීම සියලුම වටිනා වස්තුන් අපි තුල තැන්පත් කර ඇති බව. Hallelujah. But now we must learn how to bring that wisdom out, that wisdom that is hidden inside us, that wisdom that is in our spirit. We must learn to bring it out and function in that wisdom so that we'll be absolute champions in this world. Hallelujah. ඇති ප්‍රඥාව එළියට ගෙනෙන්නේ කියලා මේ ලෝකයේ ශූරයන් නැත්තම් අතිවිශිෂ්ට පුද්ගලයන් හැටියට කටයුතු කරන පිණිස. You know, if you are a child of God, you cannot be a failure. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් ඔබට පරාජිතයෙක් වෙන්න බෑ. You cannot be poor, you cannot be sickly, you cannot be weak. දුකින් බෑ, රෝගීව සිටින්න බෑ. Because the wisdom of God inside of you has the ability to take you out and make you somebody that is amazing, awesome. Hallelujah. දෙවියන් වහන්සේ ඒ ප්‍රඥාව ඔබ තුල ක්‍රියා කරනවා. ඒ ප්‍රඥාව කරන කොටගෙන දෙවියන් වහන්සේට පුළුවන් ඔබ මේ ලෝකයට පුදුමයක් ලෙස ගෙනෙන්න. When you receive Jesus into your life, he came to reside in you. He came to dwell inside of you. Amen. So what he is, you have become now. Amen. ඔබ දෙවියන් වහන්සේව ඔබගේ හදවතට ආරාධනා කර මොහොතේ උන්වහන්සේ පැමිණියා උන්වහන්සේගේ ජීවනය උන්වහන්සේ ඔබ තුල වාසය කරනවා what belongs to දෙවියන් වහන්සේට අයිති දේ what belongs to him now belongs to you දෙවියන් වහන්සේට අයිති දේ ඔබට අයිති ඒ වගේම දෙවියන් වහන්සේ ඔබ දෙවියන් වහන්සේ වෙලා say what belongs to Christ belongs to me now ඔබ කියන්න දෙවියන් වහන්සේට අයිති දේ මට අයිති. Say I have the wisdom of God inside of me. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව මා තුලයි. All the treasures of wisdom. සියලු ඒ වටිනා වස්තුන් ප්‍රඥාව තුල. All the treasures of knowledge. සියලු දැන ගැනීම. Is inside of me. මා තුල ක්‍රියා කරනවා. Hallelujah. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේ. Now if you turn our Bibles to Daniel chapter 5. අපි අපගේ බයිබලයේ පෙරලගමු දානියල් 5 වෙනි පරිච්ඡේදය. The Bible speaks of a man called Daniel. Daniel කියලා මනුෂ්‍යයෙක්. Have you heard of Daniel? ඔබ අහලා තියෙනවද දානියල් ගැන? Now Daniel lived in the Old Testament. පරණ ගිවිසුමේ තමයි ඔහු හිටියේ. And the Bible says that Daniel had an excellent spirit. ඉතා අතිවිශිෂ්ට ආත්මයක් තිබුණා කියලා තිබෙනවා බයිබලයේ. So that means he had in the old testament he had the Sophia of God. ඒකනේ පරණ ගිවිසුමේ ඒ දෙවියන් වහන්සේගේ සොෆියා ඔහු තුල තිබුණා. But yet Daniel did not have the full measure of the Holy Spirit like you and I we have the Holy Spirit today. නමුත් අද දවසේ අපිට තිබෙන ඒ ශුද්ධාත්මයන් වහන්සේ මුළුමනින්ම දානියල්ට තිබුණේ නැහැ. You know in the Old Testament people did not have the full measure of the Spirit like you and I have today. ඒ ආත්මයන් වහන්සේ තුල සම්පූර්ණත්වය ඔබටත් මටත් අද දවසේ තිබෙනවා වගේ පරණ ගිවිසුමේ අයට තිබුණේ නැහැ. In the New Testament we are the new creation of God. We have been born of the Spirit. Amen. අලුත් ගිවිසුමේ අපි තමයි ඒ අලුත් ගිවිසුමේ කිතුණුවන් ආත්මයෙන් උපත ලද අය. But Daniel had only a measure of the Spirit. නමුත් ඒ ආත්මේ යම් මිම්මක් දානියල්ට තිබුණා. But when you look at Daniel chapter 5 verse 12, අපි දානියල් 5 12 ඒ පදය බැලුවහම it describes the wisdom, the kind of wisdom that Daniel was operating in. ඒ දානියල් ක්‍රියා කරපු ආකාරයේ ප්‍රඥාව ගැන මෙහි පැහැදිලි කරනවා. It says for so much as an excellent spirit and knowledge and understanding, interpreting of dreams and showing of hard sentences and dissolving of doubts were found in the same Daniel. දොළොස්වෙනි පදයේ මක්නිසාද උතුම් ආත්මයක්ද දැන ගැන්මද ස්වප්න තේරුම් කර දීමේ තේරවිලි විසඳීමේ ගැටපද පහදා දීමේ ඥානයේද රජු විසින් බෙල්ටෙෂෙරයි නම් තැබූ ඒ දානියෙල් තුල සම්භවිය. Look at the description of this man's wisdom. මේ මිනිසයාගේ ප්‍රඥාව විග්‍රහ කර ඇති ආකාරය දෙස බලමු. He was able to explain hard sentences. ඒ අමාරු තේරවිලි විග්‍රහ කරන්න ඔහුට හැකියාව තිබුණා. When people could not understand something they came to Daniel and Daniel made it so easy and plain to them. මිනිසයාට යම් දෙයක් තේරුම් ගන්න අමාරු කොට ඒ මිනිසයා පැමිණියා දානියෙල් වෙතට. And dissolving of doubts I like that. ඒ වගේම යම් සැකයක් කාට හරි තිබුණා නම් නොතේරුම් ගැනීමක් තිබුණා නම් ඔහුට ඔහු වෙතට ආවා. You know, have you ever had a doubt and somebody came and explained it and that doubt was dissolved? ඔබට යම් සැකයක් නැත්නම් නොතේරුම් ගැනීමක් තිබෙනවා නම් යම් කෙනෙක් ඇවිල්ලා ඔබට ඒ දේ තේරුම් කළා ඒ සැකය ඔබෙන් තුරන් වුණාද? This is the Sophia of God. What it can do is amazing. It can dissolve doubts in people's life. As you explain, as you speak this wisdom, people are going to understand. People are going to their doubts are going to be dissolved. Amen. Their hard questions are going to be answered. Hallelujah. මේ තමයි දෙවියන් වහන්සේගේ සොෆියා ප්‍රඥාව. යම් මිනිසෙකුට නොතේරුම් ගැනීමක් නැත්නම් අපහැදිලි සැකසහිත ස්ථානයක් තිබෙනවා නම් මේ දෙවියන් වහන්සේගේ සොෆියා ඔබ තුළ ක්‍රියා කරන නිසා ඔබට පුළුවන් වෙනවා ඒ අයට නොතේරුම්ගෙන ඇති දේ පැහැදිලි කර දෙන්න. Another man that was very famous for his wisdom was King Solomon. Solomon රජතුමා තවත් ඉතා ප්‍රසිද්ධ කෙනෙක් වෙලා හිටියා. We started by saying that King Solomon learned about wisdom, the importance of wisdom from his father who was King David. අපි ආරම්භයේදී කිව්වා සලමොන් පුතා දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ගැන ලබා දැනගත්තා ඔහුගේ පියාගෙන් දාවිද්ගෙන්. And one time when God asked him, Solomon, what do you want to get? You ask me anything that you want in this world. and I will give it to you. දෙවියන් වහන්සේ සාලමන් රජතුමාගෙන් ඇහුවා ඔබ ඕනෑම දෙයක් මගෙන් ඉල්ලන්න මම ඔබට ඒ දේ දෙන්න යනවා. And the Bible says Solomon did not ask for riches. He didn't ask for gold. He didn't ask his enemies to be brought to his knees, but he asked for wisdom. Amen. Bible e sandahan wenawa pahedili karanawa e Solomon rajathuma maha vastu illa sitiye neha saturanwa paha karanna kiyala illa sitiye neha ohu ekadai deviyan wahansegen illa sitiye e deviyan wahansegen illuwe pragnyawa. And the Bible says God was pleased with this man's request because he asked for what God Amen. Really wanted to give him. දෙවියන් වහන්සේ ඉතාමත්ම ප්‍රසන්න වුණා ඒ සොලමන්ගේ ඉල්ලපු දේ ගැන මන්ද දෙවියන් වහන්සේ බලාගෙන සිටියේ ඔහුට ප්‍රඥාව ලබා දෙන්නයි. Do you know that money? A lot of people ask God for money and riches and jobs and business, but do you know money can only protect you, but wisdom not only protects you but gives you life. Hallelujah. Amen. බොහෝ අය දෙවියන් වහන්සේගෙන් වස්තුල් මුදල් අරක මේක හැම දෙයක්ම ඉල්ලා සිටිනවා ඒ මුදල් වලට පුළුවන් ඔබට ආරක්ෂාව දෙන්න නමුත් ප්‍රඥාවට පුළුවන් ඔබගේ ජීවිතයට ජීවනය ලබා දෙන්න. And we see the story here in 2nd Chronicles. We're not going to look at everything. 2nd Chronicles chapter 9. We see the queen of Sheba. She was a very famous queen. She came to see Solomon in his palace. දෙකලේකම් නවන පරිච්ඡේදයේ අපි දකිනවා මේ ෂේබාහි බිසව සාලමන්ගේ කීර්තිය බලන්න පැමිණි හැටි. And 2nd Chronicles chapter 9 verse 2 the Bible says and Solomon told her all her questions and there was nothing hid from Solomon which he had told her not. නම්වෙන පරිච්ඡේදයේ දෙවන පදයේ කියනවා සාලමොන්ද ඇගේ සියලු ප්‍රශ්න ඇට තෝරා කීයේය ඇට පැහැදිලි කළ නොහැකි වන ලෙස කිසිවක් සාලමන්ගෙන් සැඟවී නොතිබුණේය. You know, Solomon was able to answer every question that this queen of Sheba was inquiring. මේ ෂීබාවෙහි බිසවට අවශ්‍ය වුණ දැනගන්න අවශ්‍ය සියලුම කාරණා සාලමන් රජුට පුළුවන්කම තිබුණා පැහැදිලි කර දෙන්නට. On any subject, you know, the king Solomon was able to explain on any subject because of the Sophia that was in him. ඒ සොෆියා ප්‍රඥාව සාලමන් රජතුමා තුල ක්‍රියා කරපු නිසා තේමාව කුමක් වුණත් ඇය කුමන ප්‍රශ්නයක් ඉස්මතු කරත් ඒ සියලුම දේට උත්තරය පිළිතුරු ලබා දෙන්නට සාලමන් රජතුමා Hallelujah. This is Sophia and this Sophia is in us now. Hallelujah. මේ සොෆියා කියන්නේ මේක තමයි මේ සොෆියා ප්‍රඥාව දැන් අපි තුල ක්‍රියා කරනවා. The Sophia the Sophia wisdom that was in Solomon and even more is now in us. ඒ සාලමොන්ගෙන් තිබුණ ඒ සොෆියා ප්‍රඥාව ඊටත් වඩා දැන් අපි තුල ක්‍රියා කරනවා. You remember Jesus when he spoke about Solomon he said a greater one than Solomon is here now. ඒ යේසුස් වහන්සේ කිව්වා ඔහු උන්වහන්සේ කතා කරනකොට සාලමන් රජතුමාට වඩා විශිෂ්ට කෙනෙක් දැන් සිටිනවා කියලා. In Matthew chapter 12 verse 42 Jesus speaking about Solomon says the greater one than Solomon has arrived. He was speaking about himself. එතන ජේසුස් වහන්සේ කතා කරේ උන්වහන්සේ ගැනයි මැතිව් 12 වෙනි පරිච්ඡේදයේ 42 වෙනි පදයේ. Now in the new creation we are not connected in salvation to Solomon. We are connected to Jesus Christ, the greater than Solomon. Hallelujah. ඒ අලුත් මැවිල්ල තුල අපි සාලමන් රජතුමාට නෙමෙයි සම්මුඛ වෙලා ඉන්නේ අපි අලුත් මැවිල්ල තුල යේසුස් වහන්සේට තමයි අපි සම්බන්ධ වෙලා සිටින්නේ. Hallelujah. So I have an excellent spirit. මට තිබෙනවා විශිෂ්ට වූ ආත්මයක්. Say I have an excellent spirit. ඔබ කියන්න මට විශිෂ්ට වූ ආත්මයක් තිබෙනවා. Say I have the wisdom of God in me. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව මා තුල ක්‍රියා කරනවා. Hallelujah. I have all the knowledge of all things. සියලු කාරණා තුල සියල්ල ගැන දැන ගැනීම මට තිබෙනවා. Hallelujah. It is inside of me. ඒ තිබෙන්නේ මා තුලයි. It is inside of me. ඒ තිබෙන්නේ මා තුලයි. I can do all things through Christ who strengthens me. මට සියල්ල කළ හැකි ක්‍රිස්තුස් වහන්සේ තුල. You know as a child of God you cannot say I don't know this. I can't do this. දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට අපිට කියන්න බෑ අනේ මට මේක කරන්න බෑ අරක කරන්න බෑ. You know many of us we quickly make a decision that we cannot do this. බොහෝ දෙනා ඉතා ඉක්මනින් කියනවා මට මේක කරන්න බැහැ. Oh I don't know English. I don't know melody. මට ඉංග්‍රීසි දන්නේ නැහැ මෙලෝඩියක් දන්නේ නැහැ කියලා කියනවා. I don't know these computers. I don't know. I don't know. I don't know. මම දන්නේ නැහැ මේ කම්පියුටර් තේරෙන්නේ නැහැ දන්නේ නැහැ කියලා. I don't know email female. I don't know any male. But yet who said you don't know? කවුද කිව්වේ ඔබ දන්නේ නැහැ කියලා? Who said you don't not know? කවුද කිව්වේ ඔබට දන්නේ නැහැ කියලා? God has given us his word to enlighten you, to give you information so that you may see beyond your natural senses. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය අපට දීලා තිබෙන්නේ අපි පංච ඉන්ද්‍රියෙන් දකින දේට වඩා ඉහළ දේවල් ඔබෙන් දේවල් දකින පිණිසයි. Do you know your potential is more than what other human beings tell about you? ඔබ දන්නවද ඔබගේ ධාරිතාවය අන් මනුෂ්‍යයා ඔබ ගැන කියන දේට වඩා ඔබට ඔබෙන් තිබෙනවා? If you look inside of you, you see all the wealth, all the riches, the wisdom of God, the ability of God is inside of you. ඔබ අතුලාන්තයේ ඔබ බැලුවොත් දෙවියන් වහන්සේගේ සියලු ප්‍රඥාව දෙවියන් වහන්සේගේ හැකියාව වස්තු ධනය සියල්ල තිබෙනවා ඔබ ඇතුලේ. The problem is many of us is we have listened to what the others have said. We have listened to the wrong information from the world. අපි බොහෝ දෙනා අහලා තිබෙනවා අන් අය අපි ගැන කියලා තිබෙන දේ සහ ලෝකයේ ඇති වැරදි තොරතුරු ගැන අපි අහලා තිබෙනවා. We need to cut off the wrong information and we need to absorb the right information that God is giving to us. අපි ලෝකයේ ඇති වැරදි තොරතුරු කපා හැරලා දෙවියන් වහන්සේ දීලා ඇති නිවැරදි දේ වචනේ තොරතුරු අල්ලා ගන්න අවශ්‍යයි. You know, tell person next to you say I can do this. There's nothing that I can't do. එහා පැත්තේ ඉන්න කෙනාට කියන්න මට කළ නොහැකි කිසිත් නැහැ කියලා. Say I can do this. I can work computers. Don't worry. මට කම්පියුටර් කරන්න පුළුවන්. මට ඕනම දෙයක් කරන්න පුළුවන්. I can learn English. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. No, if Pastor Liz can learn Sinhalese in this country, you know, why can't we learn English? ඇයි අපිට බැරි ඉංග්‍රීසි ඉගෙන ගන්න? You see, if you don't learn English, your success will be limited in life. ඔබ ඉංග්‍රීසි ඉගෙන ගත්තේ නැත්නම් ඔබගේ සාර්ථකත්වය ඉතාමත්ම සීමාවෙනවා. If you don't know computers, your success is limited in your life. කම්පියුටර් දැනුම නැත්නම් ඔබගේ සාර්ථකත්වය සීමා වෙනවා. But God wants to break every limit in your life. Hallelujah. ඔබගේ කැමැත්ත ඔබගේ ඇති සියලුම සීමාවන් කඩා දැමීමයි. Your limits can be broken because the wisdom of God is inside of you. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඔබ තුල ක්‍රියා කරන නිසා ඔබගේ සියලුම ඒ සීමාවන් කඩා හරිනවා. So you need to take advantage of the wisdom that God gives you. දෙවියන් වහන්සේ ඔබට දෙන ඒ ප්‍රඥාව තුල ඔබ වාසියට හරව ගන්න අවශ්‍යයි. If you don't take advantage, you will be disadvantaged in life. ඔබ වාසියට හරව ගත්තේ නැත්නම් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඔබට ජීවිතයේ අවාසිදායක තත්ත්වයකට. Tell the next person, don't be disadvantaged in life. ජීවිතයේ අවාසිදායක තත්ත්වයකට මුහුණ දෙන්න එපා කියලා කියන්න. If you are disadvantaged, that is your choice. ඔබ අවාසිදායක තත්ත්වයක සිටිනවා නම් ඒ ඔබගේ තේරුම් තෝරා ගැනීමයි. No, if you listen to this, if you were born poor to this world, that is not your choice. ඔබ මේ ලෝකයට දුගීව ඉපදුනා නම් ඒ ඔබගේ තෝරා ගැනීම නෙවෙයි. But after coming to know Christ, if you are still poor, that is your choice. නමුත් ක්‍රිස්තුස් වහන්සේව දැනගත්තට පස්සේ තවමත් ඔබ දුගීව සිටිනවා නම් ඒ කියන්නේ ඒ ඔබගේ තෝරා ගැනීමයි. That is a poor choice you have made. එය ඔබ ගත්ත දුගී තෝරා ගැනීම දුර්වල තෝරා ගැනීම. God wants you to make the right choices. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ නිවැරදි තෝරා ගැනීම කිරීමයි. You see in the word of God who you are and what God has already given to you. ඔබ දේ වචනේ දකින්න අවශ්‍යයි ඔබ කවුද දැනටමත් දෙවියන් වහන්සේ ඔබට දී ඇති දේ කුමක්ද කියලා. See beyond your optical eyes, see beyond what other people are saying about you. අන් අය ඔබ ගැන කියන දෙයට වඩා නැත්නම් ඔබගේ පියවි ඇසෙන් ඔබට දකින්න පුළුවන් දෙයට වඩා ඉහලින් ඔබෙන් ඔබ දකින්න. Hallelujah. Hallelujah. Hallelujah. So Pastor Liz was explaining this Sophia is activated by speaking in tongues. Pastor Liz අපිට ඉගෙනුවා මේ Sophia අපි ක්‍රියාවට දමන්නේ අන්‍ය භාෂාවෙන් කතා කිරීම. As you speak in tongues. ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරන අතර As you speak in tongues you are speaking the mysteries of God. දෙවියන් වහන්සේගේ අභිරහස් තමයි අපි අන්‍ය භාෂාවෙන් කතා කරන්නේ. The Bible says he who speaks in tongues strengthens himself. බයිබලයේ කියනවා අන්‍ය භාෂාවෙන් කතා කරනා තමාම ශක්තිමත් He edifies, he builds himself. තමාම ගොඩනගා ගන්නවා කියලා. His spirit is activated. ඔහුගේ ආත්මය ක්‍රියාශීලී වෙනවා. Remember I told you that Sophia wisdom is in your spirit. මම කිව්වා ඔබට ඒ Sophia ප්‍රඥාව තිබෙන්නේ ඔබගේ So as you speak in tongues that Sophia wisdom is beginning to come out it's been activated ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරනකොට ඒ Sophia ප්‍රඥාව ක්‍රියාවට දමනවා I'm so surprised to see sometimes many Christians 20 years 30 years as a Christian, but they do not speak in tongues. සමහර කිතුනන් අවුරුදු 20 30 කිතුනන් වෙලා සිටිනව නමුත් අන්නේ භාෂාවෙන් කතා කරන්නේ නැහැ. Hallelujah. If you don't speak in tongues, today is the day you must say, I will speak in tongues. ඔබ අන්නේ භාෂාවෙන් කතා කරන්නේ නැත්නම් අද තමයි ඔබගේ දවස ඔබ අන්නේ භාෂාවෙන් කතා කරන්න. You know, come up to one of the leaders and say, Pastor, I want to speak in tongues, help me. නායකයෙක් ගාවට ඇවිල්ලා ඉදිරියට ඇවිල්ලා ඔබ කියන්න මම කැමති අන්නේ භාෂාවෙන් කතා කරන්න මට උදව් කරන්න. You know, when you have the wisdom of God, any situation, any crisis situation in your life, you can come out of that. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඔබ තුල තිබෙනවා නම් ඕනෑම අපහසු අමාරු තත්වයකින් ජීවිතේ ඔබට එළියට Because the Holy Spirit in you, Holy Spirit in you is the one that leads you into all reality. ආමේන්. ඔබ තුල සිටින ශුද්ධාත්මයන් වහන්සේ තමයි ඔබව සියලු සත්‍යතාවයන් වලට ගෙන යන්නේ. Don't panic when you go through some situation. Don't run around, don't be in some place and start thinking, say, I have the wisdom of God in me. අමාරු අපහසු අවස්ථාවකට ඔබ මුහුණ පානවා නම් ඔබ එහෙ මෙහෙ දුවමින් සිටින්න එපා. ඔබ කියා සිටින්න දෙවියන් වහන්සේගේ ප්‍රඥාව මාතෘ ක්‍රියා කරනවා. You speak to the Holy Spirit. Holy Spirit, what shall we do in this situation? ඔබ ශුද්ධාත්මයන් වහන්සේට කතා කරලා කියන්න, ශුද්ධාත්මනේ අපි කුමක්ද මේ අවස්ථාවේ කළ යුත්තේ? The Holy Spirit is your helper. He is your guide. He is your teacher. He is the one who brings you to all reality. ශුද්ධාත්මයන් වහන්සේ තමයි ඔබගේ උපකාරයාණන්, ඔබගේ ගුරුවරයා, ඔබ සමග සිට ගන්න තැනත්තා. ඒ සත්‍යතාවයන් ඔබට පැහැදිලි කරන පිණිස. You know, the other day I was speaking to a lady. She said, I don't know about my husband. When he has some problem, he doesn't speak to anybody. He's just sitting and thinking and thinking and thinking. මං කාන්තාවකට කතා කරා. එයා මට කිව්වා, මගේ ස්වාමි පුරුෂයා ගැන නම් මං දන්නේ නැහැ. මොනවා හරි ප්‍රශ්නයක් සිද්ධ වුණාම ඔහු වාඩි වෙලා එක තැනක ඉන්නවා. හිත හිත ඉන්නවා. Your problem is not going to be solved by හිත හිත ඉන්නේ. හිත හිත හිටිය ඵලයට ඒ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. Do something that wisdom is inside of you. ඒ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඔබ තුලයි. ඔබ යම් දෙයක් කරන්න අවශ්‍යයි. Hallelujah. The answer is inside of you. ඔබට අවශ්‍ය පිළිතුර තිබෙන්නේ ඔබ තුලයි. The solution is inside of you. දොම තිබෙන්නේ ඔබ තුලයි. All the wisdom of God is inside of you. සියලු දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඇත්තේ ඔබ තුලයි. Hallelujah. You know, some of you may say, Pastor, you know, how can this be the wisdom of God? Everything inside of me, how can that be? සමහර එක අහන්න පුළුවන්, Pastor, දෙවියන් වහන්සේගේ ප්‍රඥාව සියලු දේ මා තුල තිබෙන්නේ කොහොමද? It's too big. You know, I have not even gone to school properly. ඒ විශාල වැඩි මට තේරුම් ගන්න, මොකද මම ඉස්කෝලේවත් ගිහිල්ලා නැහැ. You know, do you know? You know, listen to this. Human beings is able to manufacture microchips. Do you know microchips? ඔබ දන්නවද, මිනිසයාට පුළුවන් නිපදවන්න නැත්නම් නිෂ්පාදනය කරන්න ඒ microchips. Yes. ඒ microchip කියන කොහොමද දන්නව? Right? ඒ computer වල තියෙන these chips. Now these small chips, how much of information, how much of worldly information is put into this small chip? මේ කුඩා ඒකක අපි මේ කම්පියුටර් නැත්නම් ෆෝන්ස් වලට දාන්න ඒකේ ගැප් කරන්න පුළුවන් ඉතා විශාල ප්‍රමාණයක තොරතුරු. And every time these chips are getting smaller and smaller. එන්න මේ කුඩා ඒකක කුඩා වෙනවා. Now if human wisdom can do that, how much God can do? මනුෂ්‍ය ප්‍රඥාවට, you know, cannot God put inside of you all the wisdom of the world? මනුෂ්‍ය ප්‍රඥාවට පුළුවන් නම් මෙසේ ඒකකයක් ඉතා කුඩාවට නිපදවන්න දෙවියන් වහන්සේට බැරිද සියලු කාරණා ඔබ තුලට දමන්න. Hallelujah. In fact, the God who created the whole universe is inside of you. මේ ලෝකය මැව්වා ඌ දෙවියන් වහන්සේම ඔබ තුල සිටිනවා. So if God is in you, දෙවියන් වහන්සේ ඔබ තුල නම් His wisdom is also inside you. උන්වහන්සේගේ ප්‍රඥාවත් ඔබ තුලයි. You know, God cannot be inside you and his wisdom be in heaven. දෙවියන් වහන්සේට බෑ ඔබ තුල සිට ඉඳලා උන්වහන්සේගේ ප්‍රඥාව ස්වර්ගයේ තබන්න. It all begins by you and I believing, agreeing with God has said in his word about us. මේ සියලු දේ ආරම්භ කරන්නේ ඔබත් මමත් දෙවියන් වහන්සේ වචනෙහි උන්වහන්සේ ගැන කියා ඇති දේ අප ගැන කියා ඇති දේ අනුවයි. Hallelujah. He's already inside. He's already done it. Hallelujah. මේ දෙවියන් වහන්සේ දැනටමත් අපි තුල සිටිනවා. උන්වහන්සේ ඒ දේ සම්පූර්ණ කරලා ඉවරයි. Praise God. Praise God. ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට. Hallelujah. Hallelujah. But there is another level of wisdom. ප්‍රඥාවේ තවත් මට්ටමක් තිබෙනවා. There's another level of wisdom. තවත් මට්ටමක් තිබෙනවා ප්‍රඥාවේ. Which is a higher level of wisdom. ඉතා උසස් මට්ටමක ප්‍රඥාව. This is called sunesis. සුනේසුන් නෙමෙයි සුනේසිස්. මේකට කියන්නේ සුනේසිස් කියලා. The Sunesis wisdom. Can we put that? Sunesis ප්‍රඥාව. Hello, everybody says Sunesis. හැමෝම කියන්නේ සුනේසිස්. සුනේසුන් නෙමෙයි. Sunesis, which means critical wisdom. ඒ කියන්නේ ඉතාමත්ම වැදගත් ප්‍රඥාව. Now, Sophia is theoretical wisdom. Sophia කියලා කියන්නේ ඒ ලිඛිත ප්‍රඥාව. Which means it is in the book. ඒ කියන්නේ ඒ තිබෙන පොතේ. It is a deposit. ඒ ආයෝජනය. It is a wisdom that is a theory. It is facts. ඒක තොරතුරු මාලාව. But Sophia has to be converted to Sunesis for your wisdom to operate in this world. ඒ සොෆියා ප්‍රඥාව පරිවර්තනය කරන්න අවශ්‍යයි ඒ සුනේසිස් ප්‍රඥාවට අපගේ ජීවිතේ ක්‍රියා කරන්න නම්. Sunesis wisdom, Sunesis ප්‍රඥාව is more than theoretical. එය ලිඛිතව තිබෙනවට වඩා වැඩි දෙයක්. It is comprehension. එය තේරුම් ගැනීමයි. So it's like this, when you read the Bible, බයිබලයේ කියවන විට you are not only reading the Bible, as you read you are understanding what it says. ඔබ නිකම්ම නිකම් බයිබලය කියනවා පමණක් නොවේ, ඔබ කියවන අතර ඒ දේ තේරුම් ගන්නවා. And you have a perception, you see what the Bible is saying about on that particular subject. බයිබලයේ යම් තේමාවක් ගැන කියා ඇති දේ ඔබ දකිනවා ආත්මයෙන්. You not only believe on something, now you have an ability of understanding the subject. ඔබ යම් දෙයක් විශ්වාස කරනවා නෙවෙයි, ඔබට හැකියාව තිබෙනවා එය තේරුම් ගැනීමට. You are quick to make apprehension. You are able to recognize. You are able to see it in a quick way. ඉතා ඉක්මනින් වටහා ගන්න, තේරුම් ගන්න හැකියාව ඔබට තිබෙනවා. You can see now what is the next step you have to do. ඊළඟ පියවර කුමක්ද කියලා ඔබ දකිනවා. You are convinced now this is what I must do. නිසකකමක් තිබෙනවා මේක තමයි මම කළ යුත්තේ කියලා. You know that is a higher level than Sophia. මේ සොෆියාට වඩා ඉහළ මට්ටමක්. In Sophia you see something and you believe. Yes, you believe God is my provider. සොෆියා ප්‍රඥාව තුළ අපි යම් දෙයක් දැකලා අපි ඒ දේ විශ්වාස කරනවා දෙවියන් වහන්සේ මාගේ එඬේ රසපයන්න කියලා. But when it comes to Sunesis, Sunesis දෙස බලන විට you know how God provides for you. අපි දන්නවා දෙවියන් වහන්සේ කෙසේද මට සපයන්න යන්නේ කියලා. You understand the whole subject about receiving and giving and being blessed by God. ලැබීම දීම දෙවියන් වහන්සේගෙන් ආශිර්වාදය ලබා ගැනීම මේ මුළු දෙම සම්පූර්ණම දෙම තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. It means now you have a mentality how to put different words, different subjects together and understand how God is dealing with that situation. ඔබට මානසිකත්වයක් තිබෙනවා සියලුම වචන සියලුම දේ එකතු කළා තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා. And now you know how to deal wisely in those situations. දැන් යම් යම් අවස්ථාවන් වල ප්‍රඥාවන්තව කටයුතු කරන්න ඔබට තේරෙනවා. You know, many Christians have not come to that level of Sunesis. බොහෝ කිතුනුවන් මේ Sunesis ප්‍රඥාවේ මට්ටමට පැමිණෙලා නැහැ. Because it comes with maturing, it comes with studying and meditating the word more. මේ සුනේසිස් ප්‍රඥාව පැමිණෙන්නේ දේ වචනය වැඩි වැඩියෙන් අධ්‍යයනය කළා, මෙනෙහි කළා, පරිණතභාවයට පැමිණෙන විදිහයි. I said Sophia is what you hear, what you come to know through the revealed word and by speaking in tongues. Sophia ප්‍රඥාව අපි ලබා ගන්නේ අපි යම් දෙයක් දැකලා කියවලා තේරුම් අරගෙන අපි අන්‍ය භාෂාවෙන් කතා කරලා අපි ඒ දේ ලබා ගන්නවා. But Sunesis is where you pause on that. You meditate a little bit more. You give time. You take time to understand it and you receive that into your spirit. Sunesis කියලා කියන්නේ අපි යම් දෙයක් දැක්කා, ඇසුවා, අපි කාලය අරගෙන ඒ දේ මෙනෙහි කරමින් ඒ දේ ආත්මයට ලබා ගැනීම තමයි සුනිසිස. ඒ ආත්මයට ලබා ගැනීමෙන් තේරුම් ගන්නවා. You know, I have seen many Christians over the years, they follow Christ for some time, after some time they get discouraged and they fall away. මම දකිනවා අවුරුදු ගණනාවක් තිස්සේ බොහෝ කිතුනුවන් ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කළා, අධෛර්යමත් වුණාම අත්හැරලා දානවා. Oh, they say I believe. ඔවුන් කියනවා මම විශ්වාස කරනවා කියලා. And when God does miracles they believe. දෙවියන් වහන්සේ හාස්කම් කරනකොට ඔවුන් විශ්වාස කරනවා. But after some time when they don't see what they want to see, their believing is challenged. නමුත් ඔවුන් කාලයක් තිස්සේ ඔවුන් දකින්න අවශ්‍ය දේ දැක්කේ නැති වුනහම ඔවුන්ගේ විශ්වාසයට එය අභියෝගයක් වෙනවා. It's not enough to believe. විශ්වාස කිරීම පමණක් සෑහෙන්නේ නැහැ. You must come to the point that you understand fully how God deals with different situation, how God deals, how his wisdom operates. දෙවියන් වහන්සේ යම් යම් අවස්ථාවල උන්වහන්සේගේ ප්‍රඥාව ක්‍රියා කරන ආකාරය දැන ගැනීම ඉතාමත්ම වැදගත්. And that's why the apostle Paul when he explained the gospel he said my gospel. ඒක තමයි පාවල් තුමා ඒ සුභාරංචිය විග්‍රහ කරනකොට කිව්වේ මාගේ ඒ සුභාරංචිය. Why was he saying? He said this is the gospel of the Lord Jesus Christ. But as he meditated upon it, as he received deeper revelation, as he came to a new level of wisdom, that gospel became his gospel. Hallelujah. මුලින්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය කියලා කිව්ව නමුත් ඔහු මෙය අධ්‍යයනය කළා තේරුම් අරගෙන මෙනෙහි කරන විට දිගින් දිගටම ඒ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අනුව ඔහු තේරුම් ගත්ත මේ සුභාරංචිය ඔහුගේ සුභාරංචිය කියලා. What is the gospel to you? සුභාරංචිය ඔබට කුමක්ද? Have you made this gospel your gospel? ඔබගේ සුභාරංචිය කරගෙන තිබෙනවද ඔබ? You know what you have believed now have you got hold of it? Have you got hold of the understanding of that? ඔබ විශ්වාස කරපු දේ ඔබ අල්ලාගෙන තිබෙනවද? Hallelujah. Hallelujah. So this sunesis is not for babes in Christ. Sunesis ප්‍රඥාව ක්‍රිස්තුස් වහන්සේ තුල ඒ බිලින්දන්ට නෙවෙයි. So you use your Sophia but you now control you convert this Sophia into sunesis. අපි ඒ Sophia ප්‍රඥාව පාවිච්චි කරනවා නමුත් අපි ඒ පරිවර්තනය කරනවා සුනේසිස් ප්‍රඥාවට. You come to the next level. ඊළඟ මට්ටමට අපි පැමිණෙනවා. Where you are learning to deal wisely with things issues in life. ජීවිතේ කාරණා තුල ප්‍රඥාවන්තව ක්‍රියා කරන්න දැනගන්නවා. You may deal wisely in making decisions. යම් තීරණ ගැනීම තුල ප්‍රඥාවන්තව ක්‍රියා කරනවා. When you have choices in life, you know what to choose, what to discard. තෝරා ගැනීම කරන්න වෙනකොට ජීවිතේ අපි දන්නවා කුමක්ද අපි තෝරා ගත යුත්තේ කුමක්ද අපි විනාශ කළ යුත්තේ කියලා. Sunesis enables you to make the right choices at the right time. Amen. Sunesis ප්‍රඥාව අපිට හැකියාව දෙනවා නිවැරදි තෝරා ගැනීම නිවැරදි වේලාවට කරන්න. You know if you don't have Sunesis anything goes for you. Anything is okay. Sunesis ප්‍රඥාව නැත්තම් ඕනම දෙයකට හරි කියනවා. And when things go wrong And your pastor asks, what happened to this? You say, I didn't. Mama eka wadiye hituwe nane. Yam deyak varadunahama pastor ehuwa mokakda une kiyala oba kiya sitinu ane pastor mama eka wadiye hituwe nane. You knew it. You knew everything. Oba hama deema danagena hitiya. You knew the word of God but you did not know how to apply it in your life. E wachane danagena hitiya namuth e wachane kriyawata damanne keseida kiyala oba danagena hitiya. You know that's why in Joshua chapter 1 verse 8 the Lord is counseling Joshua. He said, meditate upon this word day and night. ඒක තමයි යොෂුවා 1:8 දෙවියන් වහන්සේ යොෂුවාට අවවාද කරේ මේ දේව වචනය දිවා රාත්‍රී මෙහි කරන්නේ. Do not let it depart from your mouth. එය ඔබගේ මුඛයෙන් පහ වෙන්න ඉඩ දෙන්න එපා. Hallelujah. Think about this word day and night. මේ වචනය දිවා රාත්‍රී ඔබ මෙනෙහි කරන්න. And you will have great success, good success. ඔබ යහපත් සාර්ථකත්වය ලබන පිණිස. You know it says good success. එතන කියනවා යහපත් සාර්ථකත්වය. There is success and there is good success. සාර්ථකත්වය තිබෙනවා යහපත් සාර්ථකත්වයක්. You know what is good success? කුමක්ද යහපත් සාර්ථකත්වය? Good success is a success that never fails you. ඒ කියන්නේ ඔබට පරාජය ගෙන දෙන්නේ නැති සාර්ථකත්වය. You know some people are successful in this month by the end of the year they are not success they are a failure. සමහර අය මේ මාසේ සාර්ථකයි නමුත් අවුරුද්දේ අවසාන වෙනකොට ඔවුන් පරාජිතයි. But when you meditate and you come to that level of sunesis there is good success for you. Hallelujah. ඔබ දේ වචනය මෙනෙහි කරන විට ඒ sunesis ප්‍රඥාවේ මට්ටමකට එනකොට ඔබට යහපත් ප්‍රඥාව ක්‍රියා කරනවා. You will able to deal wisely in your business affairs. ඔබගේ ව්‍යාපාර කටයුතු වල ප්‍රඥාවන්තව ක්‍රියා කරන්න හැකියාව ලැබෙනවා. You will able to deal wisely concerning your children. ඔබගේ දරුවන් ගැන ප්‍රඥාවන්තව ක්‍රියා කරන්න හැකියාව ලැබෙනවා. You will able to deal wisely with your finances. ඔබගේ ආර්ථිකය තුල ප්‍රඥාවන්තව ක්‍රියා කරන්න හැකියාව ලැබෙනවා. It is a sunesis wisdom that God wants to impart to his children. සුනේසිස් ප්‍රඥාව තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ දරුවන්ට This is the second level of wisdom God is teaching us. ප්‍රඥාවේ දෙවෙනි මට්ටමයි. There is a third level of wisdom also. තවත් තුන්වෙනි මට්ටමක් තියෙනවා ප්‍රඥාවේ. But our time has run out now. දැන් වේලාව අවසන්යි. Hallelujah. Shall we stand up and just look to the Lord, thank him for this wisdom that he is teaching us. He wants us to comprehend. He wants us to reach to that level. අපි නැගී සිටලා අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු මේ. You know, I want to recommend to all of you. මම ඔබ සියලු දෙනාටම කියා සිටිනවා. You know, take this word seriously in your life. මේ වචනය ඔබගේ ජීවිතයේ බැරෑරුම් කොට සලකන්න. You know, go home and meditate upon scriptures. ඔබ ගෙදර ගිහිල්ලා දේව වචනේ මෙනෙහි කරන්න. The study of the word of God, the meditation is so important. දේව වචනේ අධ්‍යයනය කිරීම මෙනෙහි කිරීම ඉතාමත්ම වැදගත්. You know, some of you don't even have a Bible at the moment. සමහර අයට බයිබල් එකක් නැහැ. If you don't have a Bible, come and see me. I will give you a Bible. ඔබට බයිබල් එකක් නැත්නම් ඔබ මාව ඇවිල්ලා හම්බෙන්න මම ඔබට බයිබලයක් දෙන්නම්. But you have to give one assurance namuth eka eka eka deyak oba kaliyutui I will give 2 weeks for you you have to learn the order of 66 books in the bible mama obata eka deyak kiyana man bible yak obata denawa nan e pot 66 oba katapadan karanna ona sati dekak athulata I give you 2 weeks 1 week for the old testament 1 week for the new testament eka satiyak parana givisumata anith deweni sati aluth givisuma katapadan hallelujah you know why am I telling this ai mam me de kiyanne because many of you have the bible but you don't know how to turn the bible boho denata bible e thibenawa dannne neha bible e kohomada harawanne kiyala hallelujah if you don't know how to turn the bible how are you going to know the bible kohomada bible e harawanna dannne naththam kohomada oba bible e danaganne but how do you do that you have to give some time kos kese deede api karanne kaale wen karanna you know have you seen people in this racing bucket shop bucket race kole you know people who don't know english they are able to study all the jockeys and the horses you know they can do it why because they know that is important for them and it's a failure balanaya race kole balanna adhyane karanna okkoma dannawa un ingreesi dannne nathi unath if you know this is important this is your life then you have to study it me obage jeevithayai eka nisa mehi wedagathkama dannawa nan oba bible ya deva wachane adhyane kirimi ithamathma wedagath hallelujah take time to study it deva wachane adhyane karanna kaale wen amen hallelujah hallelujah are you blessed this morning Say I have the wisdom of God in me. Oba kiyanne deviyan mahasege pragna. Say I'm a success. Deviyan mahasege pragna. Say I'm a success. I'm never going to be a failure anymore. Mama kawadakwa divite parana. Everything I do is a success. Mama karana sielu de sarthakai. I'll never be poor in my life. Kawadakwa mage jeevithe dugi wenne neha. I'll never be sick in my life. Mage jeevithe mama rogi wenne. Because I have the wisdom of God in me. My family is blessed. Hallelujah. Everything our family is so blessed. Mage Paula ithamathma aashirwada. My children are growing up and they are blessed. Mage lamain darwan vardhane wenawa on aashirwada. Thank you Lord. Thank you Lord. Hallelujah. Oh, begin to thank him. Begin to thank him now. Speak in tongues. Speak in tongues. Rebobo shantararaba. Derebobo rondobo shantarala. Hallelujah. Speak in tongues now. Speak in tongues everybody. Yere bobo sandararaba shende borondana. Hallelujah. Thank you Jesus. Hallelujah. Yende barabobo sandarala. Hallelujah. Thank you Jesus. Hallelujah. God bless you. Let's receive the blessing of God. Now may the grace of our Lord Jesus Christ, the love of the Father, and the fellowship of the Holy Spirit be with each one of you. May it rest upon you. Yes. Now and always in Jesus' name. Amen. Yes, vahansege puduma karunawa piyanan vahansege premeyada shuddhaatmayan vahansege sahabhagitweda oba sielu dena samaga weva. Ita alankara satya. I pray a beautiful week ahead of you. Everything that you do will be successful. You will deal wisely with the affairs of life. Jeevane karana pilimanda නුවණින් ප්‍රඥාවෙන් ඔබ ක්‍රියා කරන පිණිස මම ඔබට ආශිර්වාද කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් God bless you give 3 big God bless you to 3 people තුන් දෙනෙකුට හොඳ God bless you